ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ කියලා දෙන්නේ සිරිපා කමලි විස්තරය. සිරිපා ධාතුන් වහන්සේගේ විස්තරය. ඒ තමයි සමනල ගිරේ පිහිටි සිරිපා වහන්සේ. සිරිපා පත්මය උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේලා ගණේටත් වැටෙනවා. ඒ වගේම උද්දේශික ධාතුන් වහන්සේලා ගණේටත් වැටෙනවා. මොකද ඒ කියන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ උදෙසා තියෙන උතුම් මහා සලකුණක් තමයි ශ්‍රීපාද පත්මය. ඒ වගේ ශ්‍රීපා කමල. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කළ, පරිභෝග කළ බුද්ධ සංකේතයක් ශ්‍රීපා කමල. නැතන් සිරිපා සලකුණ. ඉතින් ඒ නිසා දැන් ගොඩාක් අය සිරිපාදේ යනවා කියනකොට සිරිපාදේ යන්න ආසයි, ගොඩක් අය සිරිපාදේ යනවා. නමුත් සමහරලාට ඔබ සිරිපා වැඳීමේ ආනිසංස, ඇයි අපි සිරිපා වඳින්නේ, කුමක්ද මේ සිරිපා කියන්නේ, ඒ ගැන ගොඩක් හොයලා නැතුව ඇති. ඉතින් ගොඩාක් නැති වුණත් මේ වෙලාවේ හැටියට අපිට කියන්න පුළුවන් මුතුන් දහම් කරුණු ටිකක් මේ පින්වතුන්ට කියලා දෙන්නයි කල්පනාව. පින්වතුනි, ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රීපා කියන සිරිපා සලකුණ තුන් ලෝකෙටම උතුම්ම සංකේතයක්. ඒ තමයි උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පස්මහ බැලුම් බලලා මහමායා මහෝත්තමාවියගේ කුසේ පිළිසිඳගෙන ලුම්බිනි සල්ුවය වනේ යම් දවසක මව් කුසින් බිහි වුණාද පින්වත්නි, වෙන දරුවන් බිහි වෙන්නේ මවගේ කුසින්, තමන්ගේ හිස පැත්ත තමයි ඉස්සෙල්ලා බිහි වෙන්නේ. ඒ වුණාට ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් වන බෝසත් කුමරු ඉපදිනකොට ඉස්සෙල්ලාම ඉපදුනේ සිරිපා සංගල. අම්මගේ කුසේ පත්මාසනයෙන් තමයි මහ බෝධිසත්වයන් සිටින්නේ. ඒ සිටින පත්මාසනයම ඉදිරියට දිග හරිනවා. එතකොට ලෝකෙට සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියන එහි කාරණාවේ පෙර නිමිත්ත විදිහට තුන් ලෝකෙටම ඉස්සල්ලාම දකින්න පුළුවන් වෙන්නේ මව් කුසින් බිහිවෙන සිරිපා සඟල. එය කෙතරම් පුදුම සහගත කාරණාවක්ද කියනවා නම්, බුදුරජාණන් වහන්සේ රන් දෙනේ තැන්පත් කොට සුවඳ තෙල් යොදවා සඳුන්දර චිතකේ නංවා බුදුරජාණන් වහන්සේ ආදාන කෘත්‍ය පිණිස තැන්පත් කොට තබන මොහොතේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සංගල වන්දන මාන කළා. එතකොට අවසානෙටත් මේ ලෝක සත්වයාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දකින්ට ලැබුණේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ අවසානට දකින්න ලැබුණේ සිරිපා පත්මේ. ඉස්සලාම දකින්න ලැබුණේ සිරිපා පත්මේ. කුමක්දෝ අපි නොදන්නා මහානුභාව සම්පන්න කතාවක්. බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපාවේ රෝස පතුල් තියෙන සිරිපාවේ තිබෙනවා. ඒ පුංචි සිරිපා සංගල මිහි මණ්ඩලයේ තබ තබා සත් පියවරක් ගමන් කරනකොට මේ මිහි මණ්ඩල දිබෑ කරගෙන පියුම් මතුණා. මිහි මණ්ඩලයේ පියුම් මතු කරන සිරිපා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේට. ඒ මහා බෝධිසත්වයන් වහන්සේගේ සිදුවක් කුමාරයන්ගේ උතුම් සිරිපා සංගල පුදුම සහගතයි. මහා පුරුෂ ලකුණින් යුතු රන්වන් රන් සිරිපා. ඒ බුදුරජා මහා බෝධිසත්වයන් වහන්සේගේ සිරිපා සංගල ශ්‍රීපාද පත්මේ රම් පුවරුවක් වගේ සමලෙස පිහිටවලා තියෙන්නේ. සමානව පිහිටලා තියෙන්නේ. පතුලේ උස් තැන් පහත් තැන් නැහැ. සමානව තියෙන රම් පුවරුවක් වගේ. ඊළඟට දිග විලුඹෙන් යුක්තයි. පතුලේ මේ ඇඟිලි දිගින් යුක්තයි. මේ ඔක්කොම මහා පුරුෂ ලකුණින් යුතු බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා. ඒ ශ්‍රීපාවේ මැද දහසක් අර තියෙන, දහසක් නිම්වලලු තියෙන චක්‍ර ලක්ෂණය, කරත්තරෝදේක ලකුණක් තියෙනවා සිරිපා තුලේ මැද. මහා පුරිස ලකුණින් යුතු රන්වන් රන් සිරිපා. එතකොට පින්වත්නි, මේ කරුණු කාරණා දැකබල්ල තමයි මේ මහා පින්වන්ත කුමාරයා ගිහි ගෙදර වාසය කළොත් සංස්කෘති රජ වෙනවා. මේ පින්වන්ත කුමාරයා පැවිදි වුණොත් සම්මා සම්බුදු බවට පත් වෙනවා කියලා මහා පුරුෂ ලකුණු ගැන ඥානේ තිබෙන බ්‍රාහ්මණයන් එදා කියා සිටියේ. එතකොට පින්වතුනි, පස්සේ කාලෙක අපේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිරිපා මේ විදියට පිහිටන්න හේතුව වදාලා ලක්කන සූත්‍රී බුදුරජාණන් වහන්සේ වදාලා සුපතිට්ඨිත පාදෝ. බුදුරජාණන් වහන්සේට තියෙනවා මනාව පිහිටි සිරිපා, පොළොවේ සමානව තබනවා, සමාන ඔසවනවා, පොළොවේ ස්පර්ශ කරනකොට මුළු පාදේම පොළොවේ ගෑවෙනවා, යටිපතුල පොළොවේ ගෑවෙන්නේ නැති තැනක් නැහැ බුදුරජාණන් වහන්සේගේ. අපි සාමාන්‍යයෙන් පය තියෙනකොට, පය ඔසවනකොට එක්ක විලිම්බ එක්ක ඇඟිලි ඉස්සල්ලා තියවෙනවා, ඉස්සල්ලා එසවෙනවා. බුදුරජාණන් වහන්සේගේ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ සමානව පොළොවේ සිරිපා තබනවා, සමානව ඔසවනවා, මුළු ශ්‍රී පාදයේම යටිපතුලම බුදුරජාණන් වහන්සේගේ මහ පොළොවේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේ දකුණු පා තබලා වම් පාදේ ඔසවා, වම් පාදේ තබා දකුණු පාදේ ඔසවන්නේද? දකුණු පාදේ ඔසවූ සැනින්, වම් පාදේ තිබූ සැනින් අර දකුණු පා සටහන පොළොවේ මැකී යනවා. බුදුරජාණන් වහන්සේගේ පා සටහන් පොළොවේ මැකී යනවා. මක්නිසාදයත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන කාටවත් පෑගෙන්නේ නැහැ. කෙලෙස් සහිත මිනිසුන්ට පෑගෙන්නේ නැහැ. කෙලෙස් සහිත මිනිසුන්ට පෑගෙන්නේ නැහැ කියන එක කවර කතාවද? බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින සාරිත්පුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යපාදී උත්තමයන්ටවත් බුදුරජාණන් වහන්සේ පා තැබූ සිරිපා සටහන පෑගෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මනාව පිහිටි සිරිපාදු සිරිපතුල කොතරම් ආනුභාව සම්පන්නයිද කියනවනම්, උස්තෙන් තිබ්බොත් සිරිපතුල තබන්න කලින් පාන්ත වෙනවා. පහත්ෙන් තිබ්බොත් සිරිපතුල තබන්න කලින් උස් වෙනවා. මඩ අයින් වෙලා, ජරාව තියෙනවනම් අයින් වෙලා පොළො සමාන වෙනවා. අපිට ගමනක් යන්න ඕනකොට පාර අපිට ඕන විදිහට හදා ගන්න ඕන. භාග්‍යතුන් වහන්සේට එහෙම නැහැ. භාග්‍යතුන් වහන්සේට ගමනක් යා වඩින්න අවශ්‍ය වෙනකොට සිරිපතුලට අනුව පොළොව හැදෙනවා. ඒ තමයි සංසාරයේ පිරු පුණ්‍ය සම්භාරය. කුමන වූ පුණ්‍ය සම්භාරයක්ද? පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට සුපතිට්ඨිත පාදෝ මනාව පිහිටි සිරිපතුලක් ලැබුණේ කොහොමද? ඒ තමයි පින්වත් මහණෙනි, බොහෝ ඈත සංසාරේ මිනිස්සෙක් වෙලා වාසය කරද්දී කුසල් දහන සමාදන් වෙනවා. කාය සුචරිතේ, මනෝ සුචරිතේ, වචී සුචරිතේ. දන් දීම, සිල් රැකීම, කුසල් කිරීම, මවුට සැලකීම, පියාට සැලකීම, කුල දෙටුවන්ට සැලකීම, සමන බ්‍රාහ්මණයන්ට සැලකීම ආදී කුසල් දහන් සමාදන් වෙනවා. දැඩිව ඉන්නවා කියන්නේ ඒවා කඩා ගන්නෑ. තමන් පෙරලෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. පෙරලෙන්නේ නැති පතුලක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ පිරිනුවම් පෑවේ. අවුරුදු 80ටම පය පැකිලිලා නැහැ. පෙරලෙන්නේ නැති පතුලක් හම්බ වෙනවා. ඇයි ඒ? සංසාරේ කුසල් දහම් වලින් පෙරලිලා නැහැ. සීලයක් රැක්කොත් දිගටම සීලේ රකින්නවා. කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. මලකින් තාත්තලකින් අපිට උපකාර තියෙන කල් සලකනවා, අමල තාත්තලකින් උපකාර නැති කොටක බැහැර දමනවා. එහෙම ඉඳලා නෑ මහ බෝධිසත්වයෝ. උපකාර ලැබුණත් නැතත් මවුට සලකනවා, පියාට සලකනවා, ගුරුවරුන්ට සලකනවා, කුල දෙටුවන්ට සලකනවා, ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට සලකනවා, සීල් සමාදන් වෙනවා. කාලය සීල් රකින්නවා, කාලය සීල් රකින්නේ නැහැ කියන්නේ ඒක පෙරළුණා. කාලයක් දන් දෙනවා, කාලයක් දන් දෙන්නේ නැහැ කියන්නේ ඒක පෙරළුණා. කාලයක් උපෝසථයේ සමාදන් වුණා, කාලයක් උපෝසථයේ සමාදන් නොවුණා කියන්නේ පෙරළුණා. ඊට පස්සේ කොරෝනා කාලෙට වෙනම විදිහේ කුසල් දහම්, කොරෝනා නැති කාලෙට වෙනම කුසල් දහම් කියන්නේ පෙරළිලා. එහෙම නෙවෙයි මහා බෝධිසත්වයෝ. යම් කුසලයක් සමාදන් වුණොත් ඒක දැඩිව එක විදිහට රකින්නවා දිවි තිබෙන තුරු. ඒ විදිහට මහා බෝධිසත්වයෝ මේ කුසලයේ රැක්කා කියලා තුන් ලෝකෙටම ප්‍රකට කළා. කෙසේද ප්‍රකට කළේ? සිරිපතුල සමසේ පිහිටියා. කාටවත් වහංගන්න බෑ. ඔබටද මටද සංසාරේ එක දිගට කුසල් රැක්කේ නෑ කියලා තමන්ගේ යටිපතුලෙම පේනවා. බලන්න ඔබගේ පතුල දෙස. සමානව පිහිටනවාද? ඇතුලේ වලද කී ගමනක් පය පැකිල්ල වැටිලා තියෙනවද කියලා බලන්න. ඒ අපි සංසාරේ අපිම කරගත්ත දේවල්. පොඩ්ඩක් ගමනක් යනකොට පය පැකිලෙනකොට මේකත් සංසාරේ අපි කරපු දේවල්මනේ කියලා. අහෝ පින්වතුනි, මේ සංසාරේ හරි පුදුම සහගතයි. පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, සමලෙස සිරිපතුල පිහිටීමේ ආනිසංසය කුමක්ද? සම්මා සම්බුදු වුණාට පස්සේ කිසිම කෙනෙකුට අභ්‍යන්තර හෝ බාහිරව හෝ කිසිම සතුරෙකුට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිසියෙකුට තමාව මඩින්න බෑ, අනතුරක් කරන්න බෑ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ලෝකේ කිසියෙකුට, දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කිසියෙකුට තමාව මඩින්න බෑ. අද කාලේ අපි කාම ප්‍රේතයන් ගැන කතා කරනවා. තුර කාම ප්‍රේතේකුට ඇඟට ආරූඪ වෙලා ඔහුගේ හිත කාමයට පෙරලන්න පුළුවන්නේ. ඇයි ඒ? ඔහු සංසාරයේ කුසල් දහම් එක දිගට රැක්කේ නැති නිසා ඔවුන්ට පහසුවක් තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නේ බාහිරට දාන්නේ නැත්තේ. අමනුෂ්‍ය කරදර තියෙනවා, සතුරු කරදර තියෙනවා, ඕන තරම් ඒවා තියෙනවා. මනුෂ්‍යන්ගේ තරහා අමනුෂ්‍ය අවුස්සනවා, රාගේ අවුස්සනවා, මෝඩකම් අවුස්සනවා, මිත්‍යා දෘෂ්ටික දේවල් මිනිස්සු ලවා කියවනවා. ඉතින් එහෙම තියෙද්දි බුදුරජාණන් වහන්සේ ඒවා බාහිරට දැම්මේ නෑනේ. ඇයි දැම්මේ නැත්තේ? තමාව රාගයෙන් යට වෙන, මැඩෙන, ද්වේෂයෙන් මැඩෙන, මෝහයෙන් මැඩෙන අකුසල කර්ම නැත්නම් ඒකේ ස්වභාවය, ඒ සංස්කාරය තමන්මයි සංසාරේ රැස් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිතේ කිසි කෙනෙකුට ක්ලේශයක් ඇති කරන්න බෑ සතුරෙකුට. හුදෙක් මහා බෝධිසත්ව කාලයේ පවා, සිද්ධාර්ථ කුමාරයාව ඉන්න කාලයේ පවා යශෝදරා දේවීන් වහන්සේටවත් බෑ සිද්ධාර්ථ කුමාරයාගේ හිතේ රාගය උපද්දවන්න. ඒ සිද්ධාර්ථ කුමාරයාගේ හිතේට සිද්ධාර්ථ කුමාරයාට හිතුණොත් තමයි ක්ලේශය උපදීන්නේ. මුළු රාජමාලිකා වෙන රාජ්‍යයක කෙනෙකුටවත් බෑ සිද්ධාර්ථ කුමාරයාගේ හිතේ තරහ උපද්දවන්න, රවට්ටන්න බෑ. ඒ නිසානේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් යොදුන් ගණනක් දුරට ඈත් කරලා තියෙද්දි මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් දුටු සැනින් ඒවන් නිතර දකින අයටවත් නොතේරෙන ප්‍රඥාව උපදින්නේ ඒ නිසා. මේ ආශ්චර්ය මහ බෝධිසත්වයන්ගේ කුමකද සැඟවිලා තිබ්බේ? සිරිපතුලේ. පින්වත්නි, රාගෙන් මැඩි මැඩි ඉන්න ඔබ, ද්වේෂෙන් මැඩි මැඩි ඉන්න ඔබ, මෝහයෙන් මැඩි මැඩි ඉන්න ඔබ, බැටකකා ඉන්න ඔබ, ඇයි සිරිපා පත්මේ සිරිපා කමල වඳින්නේ නැත්තේ? ඒ ශ්‍රීපාද පත්මේ නළල තබා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රාග ගින්න මං කවදානම් නිවා ගන්නද, ද්වේෂ ගින්න මං කවදානම් නිවා ගන්නද, මෝහ ගින්න කවදානම් නිවා ගන්නද? දහස් ගණන් පියවර තබ තබා සමනල කන්ද නැගපු පින් බලින් මගේ මුනිදුගේ සිරිපා කමල ළඟ හිස නමා වන්දනා කළ පින් බලින් නිවන් දකින මොහොත දක්වා මගේ හිත රාගයෙන් බැටකන්ට එපා, ද්වේෂයෙන් බැටකන්ට එපා, මෝහයෙන් බැටකන්ට එපා. මගේ ජීවිතයේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල ළඟ පිපි කුසුමක්සේ බාරයි පූජා වේවා කියලා කවුරුන්ද සිරිපා වඳින්නේ? කවුරුන්ද සිරිපා වඳින්නේ? මේ සිරිපා කමලේ සැඟවුණ කතන්දරේ. පින්වත් මහණෙනි, බුදුරජාණන් වහන්සේට තියෙනවා හෙට්ටා පාද තලේසු චක්ඛානි, සිරිපතුලේ යට චක්‍ර ලක්ෂණයක් තියෙනවා, කරත්ත රෝදයක් වගේ ලකුණ ලොකුවට තියෙනවා. ඒ ලකුණේ අර තියෙන 1000ක් වටේට නිම්වලලු 1000ක් තියෙන ලස්සන රෝස පාට සිරිපතුල මැද රතුවන් ස්වභාවයෙන් රේඛා සහිතව ලස්සන කරත්ත රෝදයක් වගේ චක්‍ර ලක්ෂණයක් තියෙනවා. පින්වත් මහණෙනි, කුමක් නිසාද මේ චක්‍ර ලස්සනේ තථාගතයන් වහන්සේගේ සිරිපතුල පිහිටියේ? ඒ තමයි පින්වත් මහණෙනි, බොහෝ ජනයාට සැප සලසල දුන්න සංසාරේ බොහෝ කාලයක් නැවත නැවත සැප සලසල දුන්නා. මනුෂ්‍යයන්ට සොරුන්ගෙන් වෙන බියෙන් මිනිසු රැක්කා, අමනුෂ්‍යයන්ගෙන් වෙන බියෙන් මිනිසු රැක්කා, ධාර්මිකව රැක්කා. එහෙම රැකලා බොහෝ දෙනාට සුවපහසුව සලසල දුන්නා. ඊළඟට පිරිවර හා එකතු වෙලා දන් දුන්නා. බොහෝ දෙනාට රැකවරණේ සලසල පිරිවර හා එකතු වෙලා දන් දුන්නා. අමනුෂ්‍ය ප්‍රශ්න, ඊළඟට සතුරු ප්‍රශ්න වලින් මිනිසු මුදවලා මිනිසුන්ට සැනසීම ලැබලා දුන්නා. බොහෝ කාලයක් සංසාරේ නැවත නැවත ඒ කුසලයේ කළා කියලා මහා බෝධිසත්වයන්ට තුන් ලෝකයටම පේන්න ලකුණක් පිහිටියා. සිරිපතුලේ දහසක් අර ඇති චක්‍ර ලක්ෂණින් යුතු මහා පුරුෂ ලක්ෂණේ ලෝකෙට පේනවා. කිමද පෙන්වත්නි, ඔබගේත් මගේත් යටිපතුලේ ඒ ලකුණ නැත්තේ අපි සංසාරේ මිනිසුන්ට බය දීලා. අපි සංසාරේ මිනිසු අපි යක්කු ප්‍රේතය භූතය අමනුෂ්‍යෝ නාගයෝ වෙලා ඉඳලා අපි මිනිසුව පෙළලා. මහා බෝධිසත්වයෝ සංසාරේ කතානුන්ව පෙළලා නැහැ. යක්ෂ ජීවිතයක් ලැබුවොත් මිනිසුව පීඩාවට පත් කළා නැහැ. කවදාවත් ප්‍රේතෙක් වෙලා නැහැ. භූතෙක් වෙලා නැහැ. යම් දවසක නාගයෙක් වුණොත් කවදාවත් මිනිසුව පෙළලා නැහැ. කොහොමද ඒ වගේ ස්වභාවවත්? එන්නේ කරුණ නිසා තමයි මහා බෝධිසත්වයන්ගේ සිරිපතුලේ චක්‍ර ලක්ෂණේ පිහිටන්නේ. ඒ වගේම තමයි දන් දෙනකොට ගොඩාක් අය එකතු කරගෙන දන් දෙනවා. මිනිසුන්ට පහසුව හරිගස්සලා දෙනවා. මේ තමයි පින්වත්නි මහා බෝධිසත්වයන් සංසාරේ කරපු පින. ඒ පින සිරිපතුලේ පිහිටියා. එහෙනම් සොරුන්ගෙන් බිය පැමිණෙද්දී, අමනුෂ්‍යයන්ගෙන් බිය පැමිණෙද්දී කිමද පින්වත්නි, උතුම් සිරිපා පත්මේ ළඟ සිරිපා කමල මත නළල තබා සමනළ කන්දේ පහළ පටන් කන්ද මුදුනට නගිනුට කීයක් නම් පියවර තබනවාද? උතුම් බුදු ගුණ, උතුම් මුනි ගුණ, උතුම් දන් ගුණ, උතුම් සංඝ ගුණ සීකර කර අනවශ්‍ය කතා නැතුව, සින්දු කතා නැතුව, අනවශ්‍ය දෙඩවිලි නැතුව, අනවශ්‍ය විහෙලිතාලු නැතුව බුදුගුණ මනසකාරයෙන් පියවර තබ තබා ශ්‍රීපාද පත්මේ ළඟ වැඳ වැටුණා නම් කුමන අමනුෂ්‍යෝද? ඇයි භාග්‍යතුන් වහන්සේ සංසාරේ කිසි කෙනෙකුට පීඩාවක් නොකළ බවත්, අන් අය සියලු උදුරු වලින් තමන්ව බේරාගත්ත බවත් ලෝකෙට පෙනුන ලක්ෂණේ තියෙන්නේ සිරිපතුලි. ඒ උතුම් ශ්‍රීපාද පත්මේ ළඟ නළල තබා සත්‍යක්‍රියා කළ නොහැකිද? ඒ ශ්‍රීපාද පත්මේ තියෙන දෙසට, සමන්ගිර දෙසටත් වඳින්න පින්වත්නි, උතුම් සිරිපතුලට වඳින්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ නම ශ්‍රීපාදාතුන් වහන්සේ. ඊළඟට පින්වත් මහණෙනි, ශ්‍රීපාද පත්මේ මැද දහසක් කර ඇති චක්‍ර ලක්ෂණින් යුතු ඒ නිම්වලල්ල තැබී තිබීමේ ආනිසංසය කුමක්ද? ඒ ආනිසංසය තමයි මහා පිරිවර ඇති වෙනවා. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, දේව සුර අසුර නාග ගන්ධර්ව බොහෝ පිරිවර බුදුරජාන් වහන්සේට ඉන්නවා. ඇයි ඒ ඔබගේ දැස්වලට නොපෙනේද? සිරිපා කමල මිනිසුන්ට වඳින්න ලැබෙන කාලේ පාමේ නල්ල තන්නේ වටන් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පත්මේ තියෙන ඒ මළුව දක්වාම ලක්ෂ සංඛ්‍යාත සෙනඟ පොර බැඳ බැඳ පෝලිමට සිටගෙනමින් බොහෝ සමහර වෙලාවට දවස් ගණන් ඉන්නවා පෝලිමේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳින්න. බොහෝ පිරිවර යනවා දුටුවේ නැද්ද? එක්කෙනා කී ගමනක් යනවද? බුදුරජාණන් වහන්සේ සිරිපා කමල වඳින්ද. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ වටා පිරිවරා ගත්තා. බුදුරජාණන් වහන්සේ වටා බොහෝ දෙනෙක් එකතු වෙන භවයේ සංකේතය තිබුණේ සිරිපතුලේ. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ තව ලක්ෂණයක් තියෙනවා සිරිපතුලේ, මහා පුරුෂ ලක්ෂණයක්. ආයත පන්හි කියන්නේ දිග විලුඹක් තියෙනවා. සිරිපතුලේ විලුඹ දිගයි. දීගංගුලි සිරිපතුලේ ඇඟිලි දිගයි. බ්‍රහ්මොජ්ජුගතෝ බුදුරජාණන් වහන්සේගේ ශරීර ඍජුයි. එතකොට සිරිපතුලේ තියෙනවා දිග විලුඹකුයි දිග ඇඟිලි. එතකොට කුමක් නිසාද මේ ලක්ෂණය පිහිටියේ? පින්වත් මහණෙනි, බොහෝ කාලයක් සංසාරයේ ගත කරද්දී ප්‍රාණඝාතය කළේ නැහැ. මිනිස්සෙක් වෙලා ඉදින් වරක් නොවේ, සිය දහස් වරක් නොවේ, අසංඛ්‍ය ගණන් කල්ප සතෙක් මරලා නැහැ, ප්‍රාණඝාතය කළා නැහැ, ලේ වැකුණු අත්වලින් ඉඳලා නැහැ, දයානුකම්පාවෙන් ඉඳලා මේ සත්වයන්ට. එතකොට දයානුකම්පාවෙන් සත්තු මරන්නේ නැතුව හිටියා කියලා තුන් ලෝකෙටම ප්‍රකට කරන ලක්ෂණය කුමක්ද? ඒව වහන්න බෑ පින්වත්නි. විලුඹ දිගයි, ශ්‍රීපාවල ඇඟිලි දිගයි. අපේ ඇඟිලි කොටයි කියන්නේ, විලුඹ කොටයි කියන්නේ ලෝකෙට හංගන්න බෑ. සංසාරේ ප්‍රාණඝාතය කළා. එතකොට ප්‍රාණඝාතය නොකළා කියන එහි සාක්ෂියයි. එහි ආනිසංසය කුමක්ද? ආනිසංසය තමයි දීර්ඝායුෂ ලැබනවා. කිසිවෙකුටත් මහා තථාගතයන් වහන්සේව ඝාතනය කරන්න බෑ. දේවදත්තට ගල පෙරලලාවත්, නාලාගිරි ඇතා ඉදිරියට ඇවිල්ලාවත්, දුනුවායෝ වට කරලාවත් ඔවුන් පසෙක තැබේවා. දස බිම්බරක් සේනාව සහිත මාරයාටවත් තථාගතයන් වහන්සේගේ ජීවිතයට නම් හානි කරන්න බෑ කියන එක උපදීම්ම පෙන්නගෙන අය උන්වහන්සේ ඉපදුනේ. ඒ තමයි විලුඹ දිගයි, ඇඟිලි දිගයි. ඒ නිසා ජීවිත අනතුරු තියෙන, මාර්ග තියෙන, දරුවන්ට සිත්පත නෑයෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මේ ළඟම වැඳ වැටිය යුතු නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ආනුභාවය, සිරිපා සටහනේ ආනුභාවය කොච්චරද කියලා බලන්න. ඔය තමයි මහා පුරුෂ ලක්ෂණ කතාව. ඒතර බුදුරජාණන් වහන්සේගේ 32ක් වූ මහා පුරුෂ ලක්ෂණ වලින් මහා පුරුෂ ලක්ෂණ හතරක්ම සිරිපතුලේ පිහිටලා තියෙනවා. සමලෙස පොළවේ පිහිටන බව, දහසක් අර ඇති චක්‍ර ලක්ෂණ ඇති බව, දික් විලුඹක් ඇති බව, දිගැඟිලි ඇති බව. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ. එපමණක් නොවේ, බුදුරජාණන් වහන්සේගේ සියුම් සම යටිපතුලේ තිබෙනවා. දූවිලි රඳින්නේ යටිපතුලේවා. මහා පුරුෂ ලක්ෂණයක්. ඉතින් මිහි මඩල සනසා 45 වසක් ලෝක සත්වයාට හිතසුව පිණිසමයි සෑම පියවරක්ම තිබුවේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තුන් ලෝක සත්වයාටම හිතසුව පිණිසයි ඔය උතුම් සිරිපා සංගලේශ වුණේ. උතුම් සිරිපා පත්නේට, සිරිපා කමලට නමස්කාර වේවා. ඒ විදිහට නේද සිරිපා වඳින්න ඕනේ? ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයන් කාලයේ දේශ බලන්න, අසිත තාපසතුමාගේ පා ළඟ ඒ විනකුර මුළු ජම්බුද්දීපේම රාජ මහා මාත්‍යවරුන්ගේ සිරස තවා වඳිනා පා ඇත්තේ අසිත තාපසතුමාට. මාක්නිසාදයත් අසිත තාපසතුමා ඉදිරියට කල්ප සංවට් විවට කල්ප 40කුත්, ආපස්සට සංවට් විවට කල්ප 40කුත් දකින නුවණින් යුතු දෙව්ලොව විවේක ගැනීම පිණිස නඳුන් වූයේ භාවනා කර ඍෂිවරයා, රාජමහා ඍෂිවරයා, දින කිහිපයකට කලින් උපන් සිඟිති බෝසත් කුමරු අසිත තාපස්තුමාගේ පා ළඟ තබා ආශිර්වාද ගණ්ඩයි සුද්ධෝදන රජතුමා. සිරස මහ බෝධිසත්වයන්ගේ හිස අසිත තාපස්තුමා දිසට යොමා, පා තමාගේ දිසට යොමා. මෙහෙම පාත් කරන්න හදනකොටම රජුටම නොදැනී රජතුමාගේ අද්දක කරකුණා දෙපැත්තට. එතකොට හිස තමන්ගේ පැත්තට ආවා. තාපසයන් වහන්සේට අසිත තාපස්තුමාගේ පැත්තට සිරිපා දික් වුණා. අසිත තාපස්තුමාගේ පාළඟ මහා බෝධිසත්වයන්ගේ හිස පිහිටන්නේ. ඒ නමුත් දින කිහිපයකට කලින් උපන් මහා බෝධිසත්වයන්ගේ සිරිපා මත සිරිපා ළඟ සිරිපා යට ඒ තාසිත තාපස්තුමාගේ හිස නම් පිහිටන්න සුදුසුයි. ඒ උතුම් සිරිපා කමල අසිත තාපස්තුමාගේ හිසේම වැදුණා. විදුලියක් වැදුනා වගේ ශරීරයේ සෙලවී ගියා. දහසක් කර ඇති චක්‍ර ලක්ෂණෙන් යුතු රන්වන් රන් සිරිපා සංගල දුටුවා. ඉන්න ආසනේ නැගිටුණා. මහා පුරුෂයෙක් මාගේ පාළඟ කෙසේ තබන්නද ස්වාමීනි, මට සමාව මැනව කියලා උතුම් බෝසත් දරු සිඟිත්තානන් වහන්සේගේ සිරිපා තමන්ගේ හිසේ තවාගෙන සාදුකාර දෙන්න ගත්තා අසිත මහා ඉරිසිතුමා. රන්වන් රන් සිරිපා. ඒ වෙනුවට මනුස්ස ලෝකයේ ඉන්න ඉරිසිවරු දන ගස ගසා සම්බුදු බවට පත් නොවූ බහා තෝරන්නේ නැති මහා බෝධිසත්වයන් ළඟ සිරිපා කමලේ වැඳ වැටෙන හැටි බැලුවා දුටුවාද. ඉතින් පින්වත්නි, ඒ මොහොතේ සුද්ධෝදන මහරජතුමාද කඳුළු සරසලා සිදුහත් මහා බෝධිසත්වයන්ගේ සිරිපා ළඟ වැඳ වැටුණා. පියවැඳුමින් වැඳුම් ලැබූ රන්වන් රන් සිරිපා. ඉතින් ඒ උතුම් සිරිපා සලකුණ තමයි පින්වත්නි සමන්ගිරේ සමනල කන්දේ මුදුනේ කළුගල මත තිබුණේ. ඒ උතුම් කළුගල නිල් මාණික්යක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පිහිටලා. එතකොට මහබෝධිසත්වයන් මේ විදිහට පියවැඳුමින් වැඳුම් ලබලා දඹරුක් සෙවණේ පත්මාසනෙන් වැඩි ඉන්නකොට මනාව මතු පිටට පිහින සිරිපා සංගල වන්දනමාන කරලා, ඒ වගේම ඔබට මතක ඇති නම් තබන දවසේ මහා පුරුෂ ලක්ෂණ විමසා විමසා බලනකොට සිරිපතුලේ තියෙන මහා පුරුෂ ලක්ෂණ මනාව ප්‍රකට වුණා. ඒකයි ඇඟිලි ඔසවලා සම්බුදුවරේ කියලා අනාමයක කීවේ, සිද්ධාර්ථ කියන නාමයේ කීවේ. ඉතින් අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ සිල්ප දක්වන මොහොතේ මිනිස්සු දහහක් එකතු වී උස්සන දහසක් අදින දුන්න තනි අතින් ඔසවා සිරිපාවේ විලුඹෙන් පාගා දෙකට කරලා කඩලා දැම්මා. ඇත්තු කෝටි ගණන් කාය ශක්තියක් තියෙන මහා බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිරිපා සංගල ඉදිරියට තබලා තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ඉදිරියට තැබූ පා දෙවියන් මරුම් බමුන් සහිත ලෝකෙ කිසිවෙකුට ආපසට හරවන්න බෑ. දෙවියන් මරුම් බමුන් සහිත ලෝකෙ කිසිවෙකුට ආපස්සට හරවන්න බැරි පා තැබීමක් අපගේ මහා බෝධිසත්වයන්ට තිබුණා. ඒ උතුම් සිරිපා ඔසවනකොට දොරටු විවෘත වෙනවා. උන්වහන්සේ බ්‍රම් මිරිවැඩි සංගල ගලවා කේස කලාපයේ සිඳ කසාවත් පොරවා මේ මාගේ මිත්‍රය මං ඔබ අත්හැරලා යනවා විමුක්තිය සොයාගෙන, මං ඔබලා දුකෙන් නිදහස් කරනවා කියලා කන්තකගේ පිටට තට්ටු කළා. කඳුළු වැටුන මූණින් අත් නැති ඒ කන්තක, පාස හතරකින් යුක්ත කන්තක, දිවෙන් රන්වන් රන් සිරිපා සංගල ලේව කෑවා. එක දිගට ලේව කෑවා. දෝවනේ කළා රන්වන් රන් සිරිපා. ඔහුට එහි විපාකය කුමක් ද ලැබුණේ? ඔහු එතනින් චුත වී දෙවියන් අතර ඉපදුනා. රන්වන් රන් අත් දෙකක් ලැබුණ දිව්‍ය අත් දෙකක් ලැබුණා. කියවන්න කන්තක විමාන වස්තුව දෙව්ලොවෙන් දෙව් පිරිස පිරිවරාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ධර්මය අහලා එදා දිවෙන් ලෙවකාපු රන්වන් රන් සිරිපා දිව්‍ය අත් දෙකෙන් ස්පර්ශ කර කර ඒ දිවියා බුදුරජාණන් වහන්සේ වඳිනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ යම් පියවරක් දුස්කර ක්‍රීන ක්‍රියා කරන කාලී තැබුවාද ඒ සියල්ලම විමුක්තිය සොයා. ඔය උතුම් පියවර කී ගමනක් සක්මනේ සෙව්වාද විමුක්තිය සොයා. ඔය උතුන් සිරිපා සඟල කී ගමනක් එසෙව්වාද කුසල් සිහි කර කර. ඔය උතුන් සිරිපා කී ගමනක් ඔසවා ඔසවා කෙලෙස නැසුවාද නීවරණ යටපත් කළාද. අද මිනිස්සු තියෙන පියවර පාසා රාගය සොයි සොයා යනවා, ද්වේෂය සොය සොයා යනවා, මෝහය සොය සොයා යනවා. කෙලෙස් හොයන පා එසවීම මගේ බෝධිසත්වයන්ටවත් නැහැ. සම්මා සම්බුදුරී ගැන කවර කතාද? ඒ නිසා ලෝකේ සියලූම සත්‍යය සොයාගෙන යන සත්වයෝ, නිකෙලෙස් බව සොයාගෙන යන සත්වයන්ගේ සෑම පියවරක්ම බුදුරජාණන් වහන්සේගේ සිරිපාළඟට මෙසේ වී පැමිණියා. ඒ පත්මේ ළඟටම පැමිණියා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්ට වජිරාසනයේ මත වැඩහිඳ දස මරුම් පරාජයට පත්කොට සම්මා සම්බුදු වී උන්වහන්සේ වජිරාසනය නැගිටි දකුණු පා ඉදිරියට තබා වැඩම කළා. මෙහි මඬල සනසා සනසා බුදු කෙනෙක් වඩිනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා නවවෙනි මාසේ ලංකාවට වැඩම කළා. මීගුණ සෑය පිහිටි භූමියට මේ ලක්දෙරණේ ඉස්සල්ලාම රංවන් රන් සිරිපා සටහන පිහිටියේ මීගුණ සෑය පිහිටි භූමියේ. අද ආසට එසවුන මහා ස්තූපයයි, බොහෝ ජනයා වඳින ස්තූපයයි. සමන් ගිරට නගින්ඩ බැරි කාටත් මියගුණ වඳින්න පුළුවන් මයංගනේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී පස්වෙනි වර්ෂයේ චූලෝදර මහෝදර නාගයන්ගේ නාග සටන සංසිඳවීම පිණිස වැඩම කළ නාගදීපයට. උන්වහන්සේ නාගදීපයේ වැඩඉඳලයි සිරිපා සංගල ස්පර්ශය වුණ තැන අද මහා ස්තූපයයි. ඒ බුදු සිරිපා තැබූ තැන ස්තූපයයි. උන්වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වී තුන්වැනි වතාවට ලංකාවට වැඩම කළ මොහොතේ උන්වහන්සේගේ උතුම් සිරිපා සංගල තැබුණේ කැලණියේ. ඒ කැලණියේ බුදුරජාණන් වහන්සේ සිරිපා තබා මැණික් ආසනයේ වැඩඉඳ දන් වැළඳූ භූමිය අද කැලණියේ මහා ස්තූපයයි. කැලණි ගඟේ පැම් පහසු වී ඒ කැලණි ගඟේ සිරිපා පිහිටි තැන නාගයන් වදින සිරිපා ලකුණයි කැලණි ගඟේ ගම්පතුලි පිහිටිය රන්වන් රන් සිරිපා නාගයෝ වදිනවා. බුදුරජාණන් වහන්සේ සමන්ගිරි සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත මාගේ විමනේ මාගේ සිරස මත සිරිපා තබන ලෙස භාග්‍යතුන් වහන්සේ සමන්ගිරි සිරිපා තබන සේක්වා. සමනල පර්වත මුදුනේ 500ක් මහරහතන් වහන්සේලා ආකාශයේ රණ හංසයන්සේ වැඩ සිටිද්දී මුළු සමන්ගිරේම රුක්ෂවල මල් හටගෙන තිබෙන මොහොතේ, පල හටගෙන තිබෙන මොහොතේ, නානා සුවඳ විහිදවන මොහොතේ, නානා සතා සිව්පාවන් සියතුන් නාද කරන මොහොතේ, ඇතුන්ගේ කුංච නාදය, ඒ වගේම කවුලන්ගේ කෝකිල නාදය මෙයාදි නාද පැතිරී යද්දී බුදුරජාණන් වහන්සේ සිරිපා තැබුවා. ඒ පර්වතේ මුදුනේ සිරිපා තැබූ භූමිය නීල ඉන්ද්‍ර නීල මාණික්‍යයක් බවට පත් වුණා. පතුල පිහිටියා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් නැතුව පින්වත්නි වැල්ලකවත් සිරිපතුල පිහිටන්නේ ගල මත පිහිටියා. ඒ උතුම් රන්වන් රන් සිරිපා, දෙවියන් වඹුන් වදින රන්වන් රන් සිරිපා. ඉතින් එදා මාණික්ක වර්ෂාවක් වැහලා තියෙනවා. ඒකනේ රත්නපුරේ හැම තැනකම දැන් මැණික් මතුවන්නේ. බුදුරජාණන් වහන්සේ එයින් දිවා ගුහාවේ විහරණකොට දීඝවාපිය ආදී සොළොස් මස්ථානවලට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ සිරිපා තැබූ යම් තැනක් වේදී සෑම තැනකම දැන් තියෙන ස්තූප. ජයසිරි මහබෝධීන් වහන්සේ ස්තූප සියලු දෙනා වඳින තැන්, බුදුරජාණන් වහන්සේ ලක්දිරණේ සිරිපා තැබූ තැන් කෙලෙස් සහිත මිනිසුන්ට පෑගෙන්නේ නැහැ. රහතුන් පවා සිරිපා මේ සිරසින් වඳින පුණ්‍ය භූමි බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ තැන. බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා ඇතුළු සියලු බ්‍රහ්ම රාජවරු, ඒ වගේම සියලු දෙවිවරු, නාලෝ නාගයින්, ඒ වගේම දිව්‍යයන් මිනිසුන්, සියලු රහතන් වහන්සේලා, රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියක් කියා හිටිනවා, ස්වාමීනි ඔය උතුම් සිරිපා සංගල දිගු කළ මැනව මේ නාගයන්ට බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න ඕනේ. මේ අරහත් හස්තිරාජයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න ඕනේ. සියලු රහතන් වහන්සේලා කැමැති වුණේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වඳින්න. රහතන් වහන්සේලා කැමැති වුණේ සිරිපා ළඟ වඳින්න නම් අපිට ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේලා ලැබීම ගැන කවර කතාද? කවර කතාද? රහතුන් පවා කැමැති වුණේ සිරිපා වඳින්න. මහා ප්‍රජාපති උත්තමාවේ කියනවා, මගේ ජීවිතේ ලොකුම ආශාව තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ සිරිපා වඳින එක. යම් කිසි කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳින්න නැත්නම් ඔව්හු මහා වාසනාවන්තයෝය. මහා ප්‍රජාපති කියනවා, මට වාසනාව ලැබුණා බුදුරජාන් වහන්සේගේ සිරිපා වඳින්න. ප්‍රජාපති බුදුරජාන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටුණා. යසෝදරාව අසංකේය හතරක දුක්, අසංකේය හතරක ශෝක යසෝදරාවන් කඳුළු ලෙස මේ ලෝකෙට මුසු කරලා තමන්ගේ ජීවිතෙන් ඒ දුක ඉවත් කරගත්තේ බුදු සිරිපා ළඟ වැඳ වැටලා නේද? ඒ මහෝත්තමාවියත් තමන්ගේ ජීවිතේ දුක නැති කරගත්තේ සිරිපා ළඟ වැඳ වැටිලා නම්, කෙලෙස් සහිත නීච සත්වයන් වන මේ සංසාර සත්වයා සිරිපා ළඟ වැඳ වැටෙන්නේ නැත්තේ මන්ද? උතුම් සම්මා සම්බුදු සිරිපා කොයිතරම් ආදරෙන් වඳින්න ඕනේද? ධාතුන් වහන්සේ නමක් පින්වතුනි සිරිපාකම. ලෝකේ වෙන ජාතීන්ට වෙන සත්වයන්ට මේ වාසනාව නැහැ. මේ වාසනාව නැහැ. මම දැක්ක රහතන් වහන්සේලාගේ ජීවිතවල, රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතය ආපස්සට සීකරද්දී කියනවා, එක්තරා ජීවිතයක බුදුරජාණන් වහන්සේ මේ වනයේ මැදින් වැඩලා, එතකොට මේ වනයේ හිටපු වැද්දේ ඒ පාර හරහා වදිනවා යනවා. බුදුරජාණන් වහන්සේ වැද්දට පේන්න පතුල සිරිපතුලේ සටහන පිහිටවනවා. ඒ තිස්ස කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙන්න ඕන මතක හිටියට සිරිපතුල පිහිටවනවා. එතකොට සිරිපා සටහන ඕන සමන්ගිරිය තියනවා වගේ. අර වැල්ලේ තිබුණ සිරිපා සටහන දැකලා ඔහු වැද්දා කල්පනා කරනවා, අම්මේ දිග විලුඹෙන් යුතු දිග ඇඟිලි තියෙන, සමලෙස පීටලා තියෙන, දහසක් අර තියෙන චක්‍රලක්ෂණින් යුතු මේ පාසටහන කාගේද? අහෝ උත්තමයේගේ කියලා වැද්දා දුනු ඊතල බිම තියලා දන ගහලා වැන්දා. වැඳලා ගියා. එච්චරයි. අපේ බුද්ධ ශාසනය ඉපදුණා කියනවා, මම අරහත්වයට පත් උනේ එදා සිරිපා සටහන පුදපු පිනට කියනවා. පාද සංඥක තේරා ප්‍රධානයි. තව එකක තියෙනවා, කොස්වාහලීනේ කුමුදු මලක් කඩලා සිරිපා සටහන ළඟ මෙහෙම මේ ඒ මල තියලා එදා තමයි නිවනට බීජ ඉපදුනේ කියනවා. තව රහතන් වහන්සේ නමක් කියා හිටිනවා, මම බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ මලක් තිබ්බා, ඒ පිනෙන් කියනවා මං නිවන් දැක්කේ. තව රහතන් වහන්සේ නමක් කියා හිටිනවා, මම උතුම් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සංගල දෙසට සමම් මල්ලිසා, ඒ පිනට කියනවා මම අරහත්ත්වයට පත් උනේ. සුළු නෑ පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මේට දෑත් එකතු කිරීම සුළු දෙයක් නෙවෙයි. සාදුකියා වැඳීම සුළු දෙයක් නෙවෙයි. ශාරීරී උත්තමාංගය වන සිරස ඒ පා අභියස තබා වඳින එක සුළු දෙයක් නෙවෙයි. ඒ උතුම් සිරිපා වදින්ට තබන තබන පියවර තමයි තමන්ගේ සංසාරය කිටි කරලා දාන්න. සතර අපායෙන් අපි උඩට උස්සවන්නේ බුදුවරුන්ට කරන ගෞරවය. හැබැයි ශ්‍රද්ධාවෙන් කරන දේ, පහන් සිතින් කරන දේ. ඉතින් පින්වතුනි, පන්සාලිස් වසක් අන්න අයට යහපත පිණිස සිරිපා එසවූ භාග්‍යතුන් වහන්සේ යම් දවසක විහෙරෙන් ඉදිරියට වඩිනවාද, පන්සාලිස් වසරටම ඉස්සරහට තබල තින්නේ දකුණු සිරිපා, ඊළඟට තැබ්බේ වන් සිරිපා, දඹදිව දකුණු සිරිපානම් වන් සිරිපා තියනේ සමන්ගිරේ. බුදුරජාණන් වහන්සේකි වන් සිරිපා සමන්ගිරේ. දකුණු සිරිපා ඇසට දැක දැක වඳින්න පුළුවන් තැනක් තියෙනවා. දඹදිව බුද්ධ ගයාවේ, ගයා නගරේ, ගයා තීර්ථේ විෂ්ණුපාද ටෙම්පල් කියලා තියෙනවා. එතන තමයි ඒ කාලේ ගයා කාශ්‍යප හිටපු තැන. ගයා කාශ්‍යප හිටපු තැන බුදුරජාණන් වහන්සේ ඒ කාලේ බොහෝ දිනාට යහපත පිණිස කළු ගල මත සිරිපා තබලා තිනවා. අදටත් තියෙනවා. හින්දුහු හිතනවා ඒක දෙවියන්ගේ පාදයක් කියලා. කළුගල මත බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ. පිරිසිදු කිරි කළුගලට වක් කරනකොට දික් විලුඹ තියෙන දික් ඇඟිලින් වලින් යුතු සමලෙස පීටන පතුල මතුවෙනවනේ උඩට. පුදුම සහගතයි. අනේ අපිට වාසනාව ලැබුණා ඒ උතුම් සිරිපා ළඟ නැගලා තියලා වදින්න. ඒ දකුණු සිරිපා. අපිට වාසනාව ලැබුණා සමන්ගිරේ උතුම් සිරිපා ළඟ නල්ල තබල වඳින්න. අනේම හිතනකොට බුදුරජාන් වහන්සේගේ සිරිපා සංගලම වැන්දා කියලා ප්‍රීතිය උපදිනවා. මේ තමයි සිරිපා. නර්මදාවේ නාගයන්ගේ ආරාධනා මත, නර්මදා නදියේ වැලි මත බුදුරජාන් වහන්සේ සිරිපා තැබුවා. ඒ බුදුරජාන් වහන්සේ යම් වැල්ලක් මත සිරිපා තැබුවොත් මේ ලෝකයේ පින්වතුනි ලෝකාන්ත විනාශයක් වන මහා විශාල සුළඟක් හමාගෙන ගියත් අර වැලි ටික හෙලවෙන්නේ සිරිපා තිබ්බ තැන. මේ කඳු ගණන් සේදී යන වතුරක් සැඩ පහරක් ගහගෙන ආවත් වැල්ල මත බුදුරජාණන් වහන්සේ සිරිපා තියලා තිනවා නම් ඒ සිරිපා සේදෙන්නේ නැහැ. නර්මදාවේ නදී තෙර තියෙන ඒ උතුම් සිරිපා මොහොතක රළවේගෙන් වැසී යනවා. ඊළඟ මොහොතේ මාණික්කෙන් වැසී යනවා. නාගයන් විසින් වඳිනවා. සත්‍යබද්ධ පර්වතේ බුදුරජාණන් වහන්සේ සුණාපරත්තේට පුණ්ණමහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් වැඩලා වඩිනකොට සත්‍යබද්ධ පර්වතේ හිටිය සත්‍යබද්ධ කියලා තාපසින් වහන්සේනවා. බුදුරජාණන් වහන්සේ සත්‍යබද්ධ පර්වතේට වැඩම කරලා ඒ තාපසින් වහන්සේට දහන් දෙසුවා. දහන් දේශනා කළා. ඔහු තිසරණී පැහැදුණා, පැවිදි වුණා, අරහත්ත්වයට බත් වුණා. ඒ සත්‍යබද්ධ පර්වතේ බුදුරජාණන් සිරිපා තැබුවා. අද ඒ සත්‍යබද්ධ පර්වතේ යනු කුමක්ද? ඒ තමයි තිරුපති. අද මිනිසු දෙයියෝ වඳින්න යනවා තිරුපති. සිරිපා අමතකයි, සිරිපා අමතකයි. ඊට ඒකයි යන්නම් මදාය නදියා පුලිනේච තීරේ යන් සච්ච බද්ධ ගිරිකේ සුමනාචලංගේ යන් තත්ත යෝනකපුරේ මුනි නෝච පාදන්. යෝනකපුරෙත් යෝනකපුරේ තියෙන සිරිපා තමයි මිනිසු මක්කම කියලා වඳින්නේ. නමුත් අන්‍යාගමිකයෝ නිසා ඔවුන්ට පතුල බලන්න බැහැ. ඒ මක්කමේ පාදේ තියෙන කොටසට කවුරුහරි ඇතුල් වුණොත් ඒ ආගම විසින් ඔවුන්ගේ ජීවිතය නැති කරනවා. බොහෝ දුර ගෙවාගෙන ගිහිල්ලා ඒ තියෙන දිශාවට වැඳලා ඉන්න තියෙන්නේ ඒ ඔවුන්ගේ ආගම. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපාව දැන් එහෙම වුණාට ඒ කාලේ උතුම් සිරිපා ළඟ නල්ල තබලා දෙව් මිනිස් සැපත් අමා නිවන් සැපත් ලබා ගන්න අහිංසක පින්වන්ත පිරිසක් සිටින්න ඇති. හේතුවක් නැතුව සිරිපා පිටන්නේ. ඊළඟට කැලණි ගඟේ ගම්පතුලේ සිරිපා පිටලා තියෙනවා. ජනප්‍රවාදයෙන් එනවා අබේගිරියේ සෑය තියෙන තැන සිරිපා සටහනක් තිබුණ බව. ඒ වගේම තූපාරාමයේ ළඟ තිබෙන පුංචි සෑයක් තියෙනවා අදට. එහි සිරිපා සටහන පිහිටා ඇති බව. ඒ ස්තූපෙට අදට කියන තූපාරාමයේ ළඟ පාදලාංජනී ස්තූපය කියලා. ඉතින් පින්වත්නි, මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා පින්වතුනි, මේ ලෝකේ වැඩ සිටිනවා. මේ බෞද්ධයන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයට සිරිපා වඳින්න තියෙන වාසනාව දෙස බලන්න. ඊළඟට මේ පින්වතුන් මතකයිද මේ සිරිපාවේ ආනුභාවය ගැන මේ කියන්නේ? ඒ තමයි බුදුරජාණන් වහන්සේ යමක මහ ප්‍රාතිහාරය සැවැත් නුවර ගන්ධබ්බ අඹරුක්ෂේ මුල පා භාග්‍යතුන් වහන්සේ පියවර තුනකින් තවතිසාවට වෙඩියා. එක් පියවරක් යුගන්ධර පර්වතයේ තිබ්බා, අනිත් පියවර මහමීර පර්වතයේ තිබ්බා, අනිත් පියවර පාණ්ඩු කම්බල සෛලාසනය ළඟ තිබ්බා. ඒකට කියනවා ත්‍රිපද වික්‍රමණය කළ සිරිපා කියලා. තුන් පියවරකින් තවතිසාවට වැඩි බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් සිරිපා, අනේ මේ ලක් දෙරණේ සමන්ගිරේ පිහිටියා කියලා යමක් ඇද්ද? ලංකා මහී මාතාවගේ සිරස මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා තියෙනවනේ. ඇත්තටම බලනකොට මුළු ලංකාවම තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල යට. මුළු ලංකාවම තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල යට. පින්වතුනි මතකද, ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේ දහමට කැඳවා ගත්ත සිරිපා තියලා. ද්‍රෝණ බමුණා වඩින පාරේ බුදුරජාණන් වහන්සේ සිරිපා පේන්න සැලසුවා. සටහන. ද්‍රෝණ බමුණා කල්පනා කළා මේක නම් පුදුම සහගතයි. හොයාගෙන හොයාගෙන ගියා. වැඩි ඉන්නවා. ඔබ වහන්සේ දෙවියෙක්ද, මිනිසෙක්ද, සිද්ධ විද්‍යාධරයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද? බ්‍රාහ්මණය. මම ඔය කවුරුවත් නෙමෙයි. කවුරුවත් නෙමෙයි කියන්නේ. එහෙනම් අහගන්න බ්‍රාහ්මණය. දිහේ මඩේ හැදිලා, දිහෙන් පෝෂණය වෙලා, දිහෙන් උඩට පැමිණිලා විකසිත වෙච්ච නෙළුමක් තියෙනවා. ඒ නෙළුම වතුරත් එක්ක නොගෑවී තියෙන. මම ඒ වගේ මිනිස්සු අතර ඉපදුනා, මිනිස්සු අතර ජීවත් වුණා. ඒ කෙලෙස් නිරුද්ධ කරලා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. මට දෙවියෙක්, බ්‍රාහ්මණයෙක්, බඹෙක් කියනවටත් වඩා බුද්ධ කියන වචනේ තමයි සුදුසු. එහිම ඔහු ශාසනයට පැහැදුණා. ඊළඟට ඔබට මතකද මාගන්ධියා බ්‍රාහ්මණයටයි මාගන්ධිය බැමිණිටයි අනාගාමී වෙන්න දහම පිහිටන්නේ, ඔවුන්ව කැඳවන්නේ සිරිපා පිහිටලා. මාගන්ධිය බැමිණිය ස්පා සටහන දැකලම කිව්වා, මේ නම් ලෝකේ විරාගී උත්තමයෙක් කියලා. ඒ කියන්නේ පින්වතුනි, ඇත්තටම මේ අපේ හිතේ තියෙන රාගේ, අපේ හිතේ තියෙන ද්වේෂ, මෝහ, ඉරිසියා, ක්‍රෝධ තියෙන පා සටහනෙමුත් පේනවා. අපේ හිතේ තියෙන කෙලෙස් කන්දරා තියෙන පා සටහනෙනුත් පේනවා. එක මේක වෙනසක් තියෙනවා. මේවා තේරෙන කෙනෙක් නැහැ. ඒ ලක්ෂණ දන්න කෙනෙක් නැහැ. ලක්ෂණ අපේ තියෙන පා සටහනෙනුත් හිත පේන ලක්ෂණ කාට හරි පේන කෙනෙක් ඉන්නවා නම් අපිට අඩියක් තියන්න ලැජ්ජයි. පින්වතුනි, ඉස්සර මිනිස්සු සාත්‍තර කිව්වා උයන බත. ඒ කියන්නේ සාත්‍තරයක් කියන්න, පේන කියන්න, ඒ ගෙදරින් උයලා බත් මුට්ටිය අරන් එන්න. කියන්නේ බත් මුට්ටිය දිහා බලාගෙන කියනවා. කියන්නේ අපේ ජීවිතේ ස්වභාවල් උයන බත් එකිනුත් පේනවා. එහෙනම් තුන් ලෝකෙටම විරාගී වූ, තුන් ලෝකෙන් වැඳුම් ලබන, කලාතුරකින් ලෝකයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආනුභවය සිරිපා පද්මයෙන්ුත් පේනවා. සිරිපා සටහන. ඉතින් පින්වත්නි, ඔබට මතකද කුක්කුට මිත්ත වැද්දා මඳු අටවල ඒ තැන් තැන්වල බුදුරජාණන් වහන්සේ ඒ තැන්වල සිරිපා සටහන් තියලා තමයි කුක්කුට මිත්ත වැද්දයි ඔවුන්ගේ දරුවනු යේලිවරුණු ඔක්කොම කැඳවල එකවර දහම් දෙසන්නේ. ඒ විස්තර ධම්මපදයෙන් හොයන්න. නිවනට කැඳවනවා සිරිපා සටහන පෙන්නලා. ඔබට මතකද මේ ලෝකේ මහ විශාල ශරීරයක් තියෙන රාහු අසිරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේගේ උස බලන්න ඕන කියලා ඇවිල්ලා අවසානයේ සිරිපතුල විතරයි පේන්නේ. සිරිපා දැක සිරස නොදැකපු බුදුරජාණන් වහන්සේ එයින් රාහු අසිරේන්ද්‍රයගේ මානෙ බින්දා. ඊළඟට පින්වතුනි, මහා බ්‍රහ්මයාගේ රැස්දහරින්, සක්දෙවිඳුගේ කිරුලේ මිනි පහසින්, ඒ වගේම රජවරුන්ගේ වන්දනාවෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා නිතර දේවී දේවී තිබුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටුණ කෙනාට, පහන්සිතින් වැඳ වැටුණ කෙනාට ආය තවත් කෙනෙක් ළඟ යදින් නැති වෙන්න ඉහළට ඔසවා තැබුවා බුදුරජාණන් වහන්සේ. පහන්සිතින් සිරිපා ළඟ වැඳ වැටෙන කෙනාට ආපහු සතරපායකට පය එසවෙන්නේ නැති විදිහට බුදුරජාණන් වහන්සේ ඔවුන් නිදහස් කළා. ඔවුන්ව මිදෙව්වා, පිම්පිරෙව්වා. ඉතින් එවැනි සිරිපා කමල, සිරිපා කමල දැන් සාමාන්‍යයෙන් අපි සිරිපාද මේව පැය ගණන් කියන්න තියෙන විස්තර නෙවෙයිවත්නේ. නැත්තම් සිරිපාදේ ගැන කියනකොට සිරිපාදේ හොය දෙවියන් බඹුන් විතරයි වන්දනා කළේ, සුමන සමන් දෙවියන්. එතකොට මිනිස්සු වන්දනා කළේනේ. කාලයක් ගියාට පස්සේ මනුස්ස ලෝකේ සිරිපාද පත්මේට ගොඩක් පහලින් ලස්සන උද්‍යානයක් තිබිලා තියෙනවා රජවරුන්ගේ. ඒ උද්‍යානේ මල් නැති වෙනවා. ඊපස්සේ මල් නැති වෙන හොරා කවුද කියලා හෙව්වා. හොයාගන්න බැරි තැන කොටික් කවිකි කියා සතිපට්ඨානිකි කියා උයනේ නැවැත්තුවා. ඒ ඔය කොටා දැක්ක රාත්‍රියේ එන දිව්‍යාංගනාව, ඒ දිව්‍යාංගනාවන්ගෙන් තමයි පාර ඇහුවේ. ඊට පස්සේ යන තැන්වල මල මල මේ මල් දදා යන්නම් කිව්වා උඩට. ඒ විදිහට තමයි සිරිපාද හොයාගත්තේ. ඔයවයි කතා තියෙනවා හිමගත වරණා, පුරාණ හිමගත වරණාව කියන පොතේ ওই කතාව තියෙනවා. හරි ලස්සනයි. ඉතින් ඒ කවි එහෙම කියනවා 136ක් අපායවල වලට නොඇටෙන්න අපි සමන්ගිරේ වඳිනවා සිරිපා කියලා. ඉස්සර මිනිස්සු කෙලෙස් නසන්න, මේ දුකෙන් නිදහස් වෙන්න තමයි සිරිපා වන්දනා කර කර ඉඳලා තියෙන්නේ. ඉතින් පින්වතුනි, ওই කතන්දර විස්තර වශයෙන් ඊළඟ රජවරු සිරිපා වැඳපු කතා, අපේ අතීතයේ මුතුන් මිත්තන් සිරිපා වැඳපු කතා, අතීතයේ සිංහල මහරහතන් වහන්සේලා වැඳපු කතා, ඊළඟට පාද වීතිහාර පුණ්‍ය කර්මය කියලා මහපින. දැන් අපි කියන්නේ කාටින පින්කම. ඉතින් ওই වගේ එක එක විශේෂ පින්කම් තියෙන්නේ. ඒ වගේ පින්කමක් තිබිලා තිනවා මනුස්ස ලෝකේ පාද වීතිහාර පුණ්‍ය කර්මය කියලා. පාද වීතිහාර පුණ්‍ය කර්ම කියන්නේ පය මුල් කරගෙන පින් රැස් කර ගැනීම. ඒ පින්කම කරලා තියෙන්නේ සිරිපා වඳින්ට සමනල කන්ද නැගලා. මට ළමයි කියනව ඇහුණා සාමේ කොලෙස්ටරෝල් තියෙනවා නම් හොඳයි සමන්ගිරේ නගින්න කියලා. පව් සිතිවිලි ඇති කරගන්න එපා. කෙලෙස් නසන්ට, සසර දුකෙන් නිදහස් වෙන්න බුදුගුණ සිහි කර කර සමන්ගිරේ නගින්න. මේ සංසාරයක රෝග නැති වෙලා යයි ඔය උතුම් සිරිපා ළඟ නල්ල තබා වැන්දොත්. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා ළඟ අපේ කොසල් මහ රජතුමා වැඳපු හැටි, රෝජ මල්ල වැඳපු හැටි, අපේ උතුම් බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා ළඟ ඒ සිරිපා තැබූ පාදපීඨේ පවා සද්ධර්මාලංකාරයේ තියෙනවා පාදපීඨක මේ කතා වස්තුව කියලා. සිරිපා තැබූ ලෑල්ල පාදෝණය කරන්න ඒ ලෑල් ආකාශයට පැන නැගලා ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. ඒ ඉච්චර ඒ උතුම් සිරිපා සුනීතයන් ඉස්සලාම බුදුරජාණන් වහන්සේගේ රංවන්දන් සිරිපා දැක්කේ, ඊළඟට නිවන් දැක්කා. අනේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා දැකලා ඒ සිරිපා ළඟ අපිට වැඳ වැටෙන්න බැරි වුණාද කියලා හිතෙනවා. එනමු ඒ පාසටහන අපිට අනුකම්පා පිණිස සමන්ගිරිය තිබුවා. අපිට නල්ල තියලා වන්දනා කරන්න. ඉතින් මහා කරුණාවෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ උතුම් සියලු උතුම් සිරිපා සංගල මහා කශ්‍යප මුනි දු අවසානට වැඳි. මේ ලෝක ධාතුක සිරිපා දෙකයි පිහිටන්නේ. තුන්වෙනි සිරිපාවක් තිබ්බොත් සක්වලම දෙදරා යනවා. ඒකයි බුදුරු එක නමක් පහළ වෙන්නේ. ඒ සිරිපා ළඟ, ඒ සිරිපා කමල මත, ඒ සිරිපා කමල මහා කශ්‍යප මුනිදුගේ සිරසෙ පිහිටියානේ. සක්වලක් තරම් ගුණ තියෙනවා මහා කශ්‍යප මුනිදුන්ට. සක්වල අඩක ගුණ තියෙනවා ලක්දිරණට එක සිරිපා සංගලක් මොදුනේ පිහිටියා. පින්වතුනි, සියල් ඊළඟට සමහර අය කියන සිරිපා ඇතුලේ එක එක 108ක් මංගල ලකුණු තියෙනවා කියලා. තියෙන්න පුළුවන්. මක් නිසාද? ලෝකයේ ශ්‍රේෂ්ඨයයි සම්මත සියලු මංගල ලකුණු අපිට උඩට පෙනුනට සිරිපා ඇතුලේ තියෙන්නේ. පායට පෑගෙන දූවිල්ලක් වගේ මේ ලෝකයේ සියලු මංගල්‍ය. බුදුරජාණන් වහන්සේගේ සිරිපා තුන් ලෝකෙම පූජනීයයි. සිරිපා මතින් අනන්ත ආකාශය දක්වා මහා ස්තූපයක් වගේ බුදුරජාණන් වහන්සේ. ඉතින් පින්වතුනි, මේසා ආනුභාවයක් තියෙන ගණනක් නැතුව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරස නමා වඳින බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපාවේ අනන්ත ආනුභාවය තියෙනවා පින්වතුනි. කෙලවරක් නැතුව කියන්නේ මේ පුංචි හෝරාවකින් මා කෙසේනම් බුදුරගේ සිරිපා කමල ගැන කියා නිම කරන්නද? හැබැයි සත්පුරුෂයන්ගේ සත්පුරුෂ සිතිවිලි සහිත කවි පදයක් තියෙනවා. මහිතේ දෙවියන් කියන එකක් වගේ. ඒකෙ තියෙනවා, මව්පා නොවැඳ ගෙදරින් පිට වෙන්න එපා. පියපා නොවැඳ උරුමය අරගන්න එපා. ගුරුපා නොවැඳ සිල්පය නම් ගන්න එපා. සිරිපා නොවැඳ මනු පියසින් එන්න එපා. දිවුරු කියනවා, සී බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න නැතුව එන්න එපා දෙව්ලොවට කියනවා. ඇයි දෙවියන් බමුන් මනුස්ස ලෝකෙනේ සිරිපා වඳින්නේ? ඒ නිසා සිරිපා නොවැඳ මැරෙන්න එපා. ඔබගේ දරුවන්ටක් කියන්න, පරම්පරා ගණනකට කියන්න, බුදුරජාණන් වහන්සේ සිරිපා ළඟ වැඳ වැටෙන්න කියලා. මේ හෝරාවෙන් ඔච්චරයි මට කියන්න පුළුවන්. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මේට, ශ්‍රීපා කමලට නමස්කාර වේවා. උතුම් ශ්‍රීපා කමලේ අනුවසින් ඔබට සෙත් වේවා. සියලු වදුරු දුරු වේවා, වසංගත දුරු වේවා. සියලු දෙනාට ගෞතම සසුනේ පිහිට ලැබේවා කියලා සිත පතනවා.